දේශපාලනය තුළින් අපි කොයි දේ කරත් අපේ පක්ෂයේ නියෝජනය කරන අයට අපි උපරිම ප්‍රතිලාභ ලබා දෙන්න කටයුතු කර අපි රාජ්‍ය පාලනයට ආවන් පස්සේ ව්‍යාපාර ගනුදෙනු කරන අය නෙමෙයි. රත්නපුර විදේශගත කරයි කියලා දැම්මා. සමහර අය අපිට මඩ ගහන්න උත්සාහ කරනවා. මට නම් මඩ වදිනවා තියා මඩ දැනෙන්නෙත් නැති ගෑණියෙක් මම. අපි ජීවිතේ නොයෙකුත් දේවල් වලට නොයෙකුත් අභියෝග වලට හැමදාම මූණ දීපු අය. හැබැයි එකකින්වත් අපි සැලෙන්නේ නැහැ. අපිව සලන්න බෑ, වට්ටන්න බෑ.